members of the Mahasangha, I think we are so fortunate having a chance to practice walking meditation in this hall. You know, Bhante Ji has been practicing meditation in this hall for many years, and also hundreds of people have practiced meditation in this hall. This is a very spiritual place where we can see spiritual energy. And when we practice meditation, we see our life, we enjoy our life. Until we come to the Dhamma, until especially we come to the meditation, we are seeking happiness. We are not enjoying happiness. Mostly, as beings, we are seeking happiness until we die. We die without receiving happiness. When we come to the Dhamma, it means we live in the present moment. We always think and bless that, may I have a better tomorrow. That better tomorrow never comes until we die. But you know, when we come to the Dhamma, especially when we practice mindfulness, we are enjoying our life. We are having real peace of mind, spiritual happiness. Walking meditation is so important in our day-to-day meditation practice. You know, when we practice sitting meditation, we fall into sleep. But when we practice walking meditation, we are so active. Our mind is directly come to the meditation technique, and for a long time, I can practice meditation by walking. Not only that, if we have practiced walking meditation in the meditation hall, we can apply it everywhere we walk, here and there. That is a very special, important chance. And also, we usually start our meditation with the concentration meditation or samatha bhavana. When mind gains concentration, we directly come to insight meditation or vipassana bhavana, reflecting on impermanence, arising and ceasing of our body and mind. Especially, we reflect on impermanence of our higher existence. Our entire life is arising and ceasing of higher existence. Nothing else. If we see something, if we hear something, if we smell something, if we have any kind of experience, we take something as forms or pictures or persons. But the bottom level of our experience is that arising of how it is. That is invisible. By listening to Dhamma, by reflecting on Dhamma, we discover this reality, the nature of our life, arising and ceasing of our higher needs. Then we can overcome the attachment to our physical body and mind, since we understand the arising and ceasing of higher needs. First, we release from the outside material world. Then we release from our inside nama or mentality. At the same time, yatta nama ca rupanca asesama purujyati patigam rupa sanyanta ette sattidate jatam. We release from the rupanta and namanta. If we see all of them cease at the moment, it means we have nothing to attached or get angry. Is the only thing which happens to our life is that arising and ceasing of five aggregates. This is the way how we release our weight. According to Bhara Sutta, the discourse of weight, this is the Bhara Nikepa, releasing the weight. In our shoulders, we have a heavy weight. What is that? The past experience. We have taken everything which happened in the past in our shoulders by practicing Dhamma, especially by practicing sedimentation. We release from this very heavy weight. We reflect on the cessation of our previous experience. It doesn't mean that we forget everything which happened in the past. Anytime, we can remember. Sati, or mindfulness, is one of the mental formations that we develop by practicing Dhamma. Mindfulness or sati is not the problem. Memory is not the problem. What is the problem? Problem is ignorance. When we remember something which happened in the past, our mind immediately goes to the past and we live in the past. A person can blame you once if you are ignorant. We are blamed again and again. A person can blame you once, but if we are ignorant, we are blamed again and again. Whenever we remember it, even though that person has forgotten everything, still we are being blamed. That is the reality. That is the discovery of the Buddha. If you can understand this reality and reflect on impermanence, sabbe sankhara anicca, everything is impermanent. Nobody or nothing can disturb our peace of mind. If a person can make you angry, will become your master. You are a servant of him. By practicing meditation, especially by practicing mindfulness, we release from outside world. If a person can make us lustful, we are the servant of him. We are controlled by him. If a person can make us ignorant, we are servant of him. Since we are controlled by him, therefore releasing from anger, lust, and ignorance is the path of what the Blessed One explained. For that, the highest quality that we have to practice in our day-to-day life is that mindfulness, which is the only path for the getting rid of suffering. Mindfulness in Buddhism is highly appreciated by the Blessed One. We should make mindfulness the best friend. Whenever we are mindful, we are living with our best friend. And also we are living near the our spiritual father, the Supreme Buddha. That is why Buddha says in Sakunagi Sutta, Gojare Bhikkhave Charate Sake Tetike Vise. Please try to dwell, live in the field of your father. Who is our father? Our father is the Supreme Buddha who pointed out this path to attaining this life itself. Okay, dear friends in the Dhamma, we practice mindful walking. That is a very pleasant meditation technique that everyone can use in our day-to-day life. We are so fortunate having chance to practice walking meditation in this very spiritual hall that our most venerable Bhante has been using for his spiritual life for a long time. Here, by the power of this spiritual energy that we practice through walking meditation, we acquire a lot of positive thoughts. By the power of this energy, may all of you be well, happy and peaceful. May all your spiritual goals meet with success. Finally, may all of us attain the supreme bliss of liberation, Nibbana. Sadhu, sadhu, sadhu. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස Homage to the exalted one, the worthy one, the supremely enlightened one. Satipatthanam bho bhikkhave desissāmi Satipatthana bhavanam ca Satipatthana bhavanāgāmini patipadam cāti I proclaim the mindfulness meditation and the path that leads to mindfulness meditation. The Most Venerable Mahasangha, nuns, friends in the Dhamma, before your affections, I would like to explain one of the topics in Buddhism, which is mindfulness. We are usually familiar with the great discourse of mindfulness, which is Mahasatipatthana Sutta, which comes in Digha Nikaya. But when we refer the Buddha's message in Tripitaka, we can see many places in the topic, which is mindfulness. We can get a lot of information from many places in Tripitaka, one of the Blessed One explained. Here, I selected a very special discourse, which is Vibhanga Sutta, which comes in Sanyukta Nikaya, in Satipatthana Sanyukta. There the worthy one explains, or bhikkhus. I explain three things that mindfulness meditation, and the path that leads to mindfulness meditation. When we refer Mahasatipatthana Sutta, we can see only one thing, which is mindfulness. These three steps are included into one topic, which is Satipatthana or mindfulness, according to Mahasatipatthana Sutta. But here, the Vibhanga Sutta explains three steps of mindfulness. That is very important. Buddha says, I explain mindfulness meditation, and the path of the mindfulness meditation. That is very important. In the present society, you know, everywhere we can see mindfulness. It is a very popular topic in this world. It is sold in the highest price in the current society. Multi-million business. Yes. But we should understand the explanation what the Buddha has explained, what Buddha has given in mindfulness. Especially, as Buddhist followers, Hmm. we should know the clear understanding of mindfulness meditation, and the path that leads to mindfulness meditation. Without knowing these three stages of mindfulness, our understanding is not complete. That is very important. The very first one is mindfulness. It means keeping our attention in the present moment. We use this as a concentration meditation. It depends on the conventional code. It can be divided into four. Those are kai kana passi viharati, vedanasi vedana passi viharati, citta cittana passi viharati, dhammesu dhammana passi viharati. The contemplation of body, the contemplation of feelings, the contemplation of mind, and the contemplation of mind objects. This very first step depends on the samatha bhavana for conservation meditation. Actually, it depends on the conventional code. When Buddha appeared in this world, we can see there were some ascetic people who had developed this first step. But they couldn't overcome the samsaric circle. There were some ascetic people in Buddha's time who had developed their mind to the maximum level with jhanas. Not only they had received jhanas, they had received some psychic energies too. According to Mahakama Vibhanga Sutta, that is very clear. Even though they had some psychic energies such as Dipachakunyana and Pube Nivasansatinyana, they had some mistakes. They saw only one path, one side of the samsaric circle. Therefore, they became some misviews, wrong views. Buddha says, I never fall into these wrong views because I have the Mahakamma Vibhanga Jnana. Because of great knowledge of karma, I never fall into these wrong views. That is very important. On the other side, some other ascetic people said that we also practice metta bhavana. Gautama Buddha also practices samatha bhavana. We both are same. Buddha said, no, we are not same. Your samatha bhavana ends with samatha itself, but our samatha bhavana ends with insight meditation. Our meditation, Buddhist meditation in samatha has some differences. What is the difference? Viveka nisitam, viraga nisitam, nirodha nisitam, vasagha parinama. It consists with not attachment, cessation, focusing on liberation. And also, as Buddhist samatha meditation, we start this spiritual path with samadhi or right understanding. Our samatha conservation is not just conservation, but samadhi, right conservation. That right conservation starts with samadhi, right understanding, right effort, so on. We can see some qualities with the samatha. And also, when someone attains samatha or concentration in Buddhist tradition, he or she has started this spiritual journey with right understanding, when he gains concentration, samāhito bhikkhave bhikkhu yathābhūtam pajānāti. That is very important. Why he reflects on the reality? He started his spiritual journey with samādhitti. What is samādhitti? Dukkhe jnānam, samudaya jnānam, nirodha jnānam, magge jnānam. That is sutame jnānam. Sutame panya, the wisdom of hearing. He started this spiritual journey with the wisdom of hearing, with the Four Noble Truths. As soon as he gains concentration, he is hurried to reflect on impermanence and reflecting on Four Noble Truths. That is why he immediately enters the second step of meditation, which is vipassana bhava. When we come to mindfulness, sati in Buddhism, satipatthana means keeping our attention in the present moment. We reflect on our physical body, feeling, consciousness of mind, and mind objects. That is not the final path or final destination. That is just the transformation or samatha, which consists of the conventional truth. But he has the knowledge of ultimate truth. Here in the Dhamma, you know, the Four Noble Truths. Here we can see kaya kanupassi viharati. It can be divided into six or seven. Here Buddha says, before we start mindfulness, Buddha says very special sentence that adineva pusaresu dhammesu parisuddhihi. At the very beginning of practicing mindfulness, we should fulfill our wholesomeness. Sīrāja suvisuddhaṁ dhīti tujukā. Our virtue should be clear or pure, and also our vision should be straight. That is very important. Before we start our mindfulness, we should cleanse our sila, and also we should have direct vision about the pattern. That is said in Karanimitta Sutta, Dittin Chanupagamma Silava, Dasanin Sampan. That is very important. What is the vision? Vision is not to go in some extremes. If a person sees the arising of five aggregates, he doesn't go to the extreme of nihilism, Ucchedavat. If a person knows the cessation of five aggregates, he doesn't go to the extreme of eternalism, sasatavada. This Ucchedavada and sasatavada should be overcome with one vision, which is ariyo jnayo sudito hoti. What's the ariyo jnayo? The theory of noble ones. It means patisampada, or the dependent origination, or idapajata. Iti imasmi satidam hoti, imasmi asatidam hoti. When this is, this is. When this is not, this is not. In short, with details, avidya paccha sankhara, sankhara paccha vijnana, with the arising of ignorance, mental formations arise. With the arising of mental formations, consciousness arises. That is the anupura pratipada. And also we have other knowledge too. Avijñāyatte vācchesa virāga nirodha saṅkhāra nirodho saṅkhāra nirodha viññāna nirodho so. With the complete cessation of ignorance, mental formations very well cease. Finally, jati nirodha, Jaramana Soka Parideva Dukkha Domana Sukhaya Sanirudhyanti. With the complete cessation of birth, decay, sickness, death, sorrow, lamentation, all the sufferings gradually cease. This is the cessation of suffering. With this understanding, we start our spiritual journey. That is why the Blessed One says, Janatoham bhikkhave passato āsavanakkhayam vadāmi no ajānato no apassato. I proclaim the liberation for those who know the path, who see the path. When we go to a new place, first of all, we should know the address. House number, street number, city, state, zip code. We should know it. Until we know it, we never start our journey. Like that. Until we know the final destination, the path of liberation. Actually, we can't start our path. That is why the Buddha says, Sammaditi Puraidava. Right understanding is first. What is our final destination? Final destination is the cessation of Nāma-rūpa, mentality and corporeality. That means when we see something, when we experience something through our senses, if we are mindful and wise, we know very well, when we recognize some forms, the very first experience of forms have already ceased. I recognize everything through my mind consciousness. That mind consciousness is not permanent. It arises and ceases at the moment. This is the way how to release our heavy weight that we are lifting in our shoulders. This is the final destination. Having this understanding in our mind, we start our spiritual journey. What is that? Mindfulness, or right mindfulness, or in details, the Noble Eightfold Path. If we are trusting this truth, what the Blessed One is saying, we give the priority to practice this path. We know very well, the only path to overcome suffering is this. We have no any option. Other things, even though we do other things, we can never overcome suffering. If we know and trust in this message, what the Worthy One explained them. We give the priority to practice this message, and also in Buddha's time, when some disciples listened to this message, they loudly said that Abhikkhantam Bhogotama, Abhikkhantam Bhogotama, Seyyatavi Bhogotama. Bhante, excellent, excellent. I am so happy you showed me the path. You give me a lamp to see the world. Then they dedicated their entire life for this path while they are doing their day-to-day activities. Here, Satipatthana is very important. The purpose of practicing Kayanupassana is to realize the form or the aggregate of form, Rupasanga. When we practice breathing meditation, Iriyapata Bhavana, Dhatu Manasikara, Patipula Manasikara, and Navasivatika, these are the steps of Kayanupassana Bhavana. Breathing meditation, four posture meditation, contemplating on four fundamental elements, contemplating on impurity parts of body, and the nine channel grounds, Navasivatika. when we contemplate on these things, we understand this physical body is not permanent, for this is not a free thing. This depend on the food that we take. Ahara samudaya arupa samudayo, ahara nirodha arupa nirodho. With the arising of nutrition, nutriment, this body arises. With the cessation of nutriment, this body also ceases. This body has no independence. With this understanding, we release from the attachment of the physical body. This is the thing. Samudaya dhammana passe viharati, vaya dhammana passe viharati. This is the satipatthana bhavana that belongs to insight meditation. Reflecting on impermanence, reflecting on the causality, practicing vipassana bhavana, insight meditation. When we contemplate on our body, it belongs to the samatha bhavana. When we reflect on the arising and ceasing of this physical body, that belongs to vipassana bhavana, that belongs to insight meditation. That is the way how we contemplate on samudaya dhammanupassi viharati, vaya dhammanupassi viharati. With the arising of nutriment, this physical body arises. With the cessation of nutriment, this body also ceases. Then we release from the attachment to the physical body. We come to the next level, Vedanasu Vedanupassi viharati. We contemplate on several feelings. Sukha, dukkha, adukkama sukha, or pleasant feeling, unpleasant feeling, neutral feeling, samisa, niramisa, sukha, dukkha, upekkha, all the feelings we reflect on here. Keeping our mind in the present moment, when we contemplate on feelings, that belongs to samatha bhavana, satipatthana. Then we reflect on the arising and ceasing of feelings. Whatever feeling that we have that arises because of contact, with the cessation of contact, this feeling ceases. Then we have no attachment to the feelings, since we know very well this feeling is impermanent. We reflect on arising and ceasing of feeling. Passa samudaya vedana samudayo, passa nirodha vedana nirodho. As the result of contact, this feeling arises. With the cessation of contact, feeling also ceases without remaining anything. Contemplating on this arising and ceasing of feeling belongs to satipatthana bhavana, that belongs to vipassana bhavana. Then we contemplate on our mind, vijnana or citta. We understand when mind is lustful, because of our awareness or mindfulness, we understand, now my mind has lust. When mind is not lustful, because of our mindfulness, we understand, now my mind has no lust. When mind is angry, we immediately understand, sadosangma chittan. When mind is released from anger, we understand, now my mind has no anger. When mind is ignorant, we immediately understand, now my mind has ignorance. When mind release from ignorance, we understand, my mind has no ignorance at this moment. How do we understand it? whenever our mind is fixed in the material thing or person in the outside world, that is the sign we are ignorant. Even this present moment, if we think that there is a person who is speaking to me in the outside world, that is true according to conventional truth. When we come to the ultimate truth, when I understand something, this sound and this form has already ceased, I understand everything through my mind consciousness. That is the place where we understand whether we are ignorant or not. Finally, we understand vimuttaṃ vā cittaṃ vimuttaṃ cittaṃ vipajānāti ayumuttaṃ vā cittaṃ ayumuttaṃ cittaṃ vipajānāti. Whether my mind is liberated from the world or not. If we have released from the outside world, it means nobody or nothing in the outside world is unable to control us. That is liberation. That is the emancipation, freedom, liberation, our final goal. Understanding of this present moment about our mind is that satipatthana. And also what is the satipatthana bhavana of mind? We understand this consciousness of mind arises because of nāma-rūpa. Nāma-rūpa samudaya, viññāna samudayo, nāma-rūpa nirodhaha, viññāna nirodho. Because of arising of mentality and corporeity, consciousness or mind arises as a result of the cessation of mentality and corporeity. Mind also ceases without remaining anything. We understand the connection or dependence of mind and mentality and corporeity. That belongs to Vipassana Bhava. Samudaya Dhamman Pasiviyati, Vaya Dhamman Pasiviyati. And finally we come to Dhamman Pasana. Dhamman Pasana also divided into several stages, such as Nivarana Pabba, Ayatana Pabba, Bojjhanga Pabba, Sakya Pabba, Ayatana Pabba, so on. First we understand the five hindrances. When we have hindrances in our mind, such as kama, chanda, vyapada, so on, we need to understand. We understand how they arise and how they cease, how they don't come back. We everything understand. And also, next, we understand the five aggregates. Every moment, form, perception, feeling, consciousness, and mental formations arise and cease. And also we recognize ayatana, six senses and six objects. Because of them, how suffering arises, we understand. And also next we understand the seven enlightenment factors. Sati, dhamma, vijaya, vidya, piti, so on. Here we understand the positive thoughts in our mind. We are reaching the spiritual energy, the spiritual faculties, the seven enlightenment factors. Sati, dhamma, vijaya, virya, piti, asaddhi, samadhi, upekkha. And also finally, we come to the highest understanding of the dhamma. What is that? Yes, very good. One of our truths. We start our spiritual journey sambandhiti with the Sotamaya Panya, the wisdom of the Four Noble Truths. Then we practice it as Chintamaya Panya, the wisdom of thinking. As a result of practicing Bhavanamaya Panya, the wisdom of meditation, we have come to the end conclusion, which is that now we realize our own experience. We come to the destination, having the address in our navigator, Now we have come to the destination. We know very well what we have heard, we see in front of us. This is dukkha. This is dukkha samudaya nirodha magga. Vimuttasmin vimuttamiti jnanam hoti. This is vimutti and vimutti jnana. The more we practice Dhamma in this understanding, the more we go forward on this liberation. This is the way how we practice Satipatthana according to Satipatthana Sutta. And also there is a very special thing that we should know. There is another very present meditation technique that helps us to develop fourfold mindfulness, which is Anapanasati Bhavana, mindful breathing. When someone practices one thing, four things gradually develop. When four things gradually develop, seven things gradually develop. When seven things gradually increase, we are able to achieve the two things. What is the first one? When we practice mindful breathing or Anapanasati, fourfold mindfulness gradually develop. When we develop fourfold mindfulness, we are able to develop the seven enlightenment factors, Sattabodhyanga. When the seven enlightenment factors, there is another thing which is invisible. The sutta doesn't explain it. Before Vijja Vimukti, there is another thing. What is that Bhante? The Noble Eightfold Path. We have some various unbalanced things in the Noble Eightfold Path. When we come to the Magga Jnana, Magga level, all the eight things come to the same level with the jhana anga, the facts of jhanas in the marga jnana. All of them are balanced in that way. As a result of that means in the first level, we liberate from the first sanyojanas, sakkayaditti, vichikicca, sinapata paramasa. In the second level, we reduce kamaraga and patiga, sensual pressure and anger. In the third level, we completely eradicate sensual pressure and anger. Finally, we completely eradicate other four things, ruparaga, aruparaga, mana, buddhaccha, vigraha. Finally, we come to the conclusion, as the practice of this path, we come to Vijja Vimukti. Vijja Vimukti is not practice, it is the result. Samma Jnana and Samma Vimukti don't belong to practice, that is result. Attanga Samanagato Seko, Dasanga Samanagato Araha. As a saint of person, we have to practice the eight steps. When we come to the end, we have other two things as bonus. Samma Jnana, Samma Vimukti. Vijja Vimukti also the same thing. I wanted to explain the Anapanasati Bhavana because of very special reason that, you know, when we practice mindfulness according to Mahasatipatthana Sutta, we have negative and positive, present and unpresent experiences. But when we practice Anapanasati Bhavana, from the beginning to end, we have gems in our hand. All the feelings, mental formations are very present. Digangwa, Rasangwa, Sambakaya Patisangedi, Pasambayam Kaya Sankaram, Peti Patisangedi, Sukha Patisangedi, චිත්ත සංඛාර පරිසංවේදී පස්සම්බයං චිත්ත සංඛාරං චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයං සමාදහං විමෝචයං අනිච්ඡානුපස්සී විහෙරති විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සංවානුපස්සී all these 16 facts are very pleasant and wholesome. This is the very few fact which is Anapanasati Bhavana. See, from the beginning, we start with spirituality with the positive thoughts. We don't need to select the correct things, correct mental formations. From the beginning to we develop positive thoughts until the end. Therefore, when we compare the Mahasatipatthana Sutta and Anapanasati Sutta or the Ananda Sutta, we can see a very huge differences or results in this spiritual path. We are so fortunate having this path. As a result of this path, we realize the five aggregates and also we release from the Panchupadana Khanda, the key into the five aggregates. This is the way how we release the weight from our lives and receive the liberation, becoming the enlightenment. Okay, thank you so much for your good attention. This is very short explanation in mindfulness, what the Blessed One explained. Now you can ask questions. In English or Sinhala, any language. Specifically, pay our very special attention to our monks who are not very fluent in English. I am also not fluent in English, but especially we give the priority to our Sinhalese monks. I think our Dharma friends, you can understand very clearly what I explain. Therefore, I give the priority to our Sinhala language, Sishas. So, Lanta, you mentioned in the beginning of the Four Foundation Mindfulness, the path to the beginning through the Four Foundation Mindfulness. Yes, the very first one is Satipatthana, mindfulness. Satipatthana Bhavana means Vipassana Bhavana. And Satipatthana Bhavana means Patipada is the Noble Eightfold Path. That's what I want. Yes. Oh, we are the Satakali Visheshima Vibhanga Sutraya. Padanan Paragena Adavi Satakali Hidi Karna Tunak Dattana Satipatthana. Ekasama Satipatthana, then Satipatthana Bhavana, Satipatthana Bhavana means Patipada. සතිපට්ඨානය කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තැන සිත තබා ගැනීම. ඒක සම්මුති සත්‍ය තුල ඉඳලා කරන සමත භාවනාව. එතනින් දිනු වෙනකොට අපි සතිපට්ඨාන භාවනාවට යනවා. සතිපට්ඨාන භාවනාව කියලා මෙතන අර්ථ ගන්නවල තියෙන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති වයදමානුපස්සී විහෙරති කියපු විදිහට විපස්සනා භාවනාව කොටස. කාය වේදනා චිත්ත ධම්ම කියන හතර ඇති වෙන හේතුව දැන් කාය ඇති වෙන හේතුව කොහොමද? ආහාර සමුදය ආරෝප සමුදයෝ ආහාර නිරෝධ ආරෝප නිරෝධෝ. ආහාරයෙන් සමේ රූපය හට ගන්නවා. ආහාර නිරෝධයෙන් මේ රූපේ නිරුද්ධ වෙන ආකාරය දකින්න. වේදනා ගැන බලනකොට පස්ස සමුදය වේදනා සමුදයෝ පස්ස නිරෝධ වේදනා නිරෝධෝ. ස්පර්ශ නිසා වේදනා හට ගන්නවා. චක්කු සංස්පර්ශ වේදනා, රූප සංස්පර්ශ වේදනා, ගහන සංස්පර්ශ වේදනා ආදී වශයෙන් වේදනා හයක් තියෙනවා. ඒ වේදනා හටගන්න ස්පර්ශය නිසා ඒව කලින් තියෙන හටගත්තුව නෙවෙයි හේතු සාමෙතෙන් දි හටගෙන මෙතනම නිරුද්ධ වෙන ඒවා. එතකොට වේදනාවට හේතු ස්පර්ශය කියලා දැනගන්න එක. ඊට පස්සේ හිත ගැන අප බලන චිත්තානුපස්සනාවේදී එතෙන් අපි දකිනවා නාම රූප සමුදය විඥාන සමුදය නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ කියලා. නාම රූප නිසා විඥානෙ නැත්තම් හිත හට ගන්නවා නාම රූප නිරෝධයෙන් හිත නිරුද්ධ වෙනවා. ඊළඟට ධම්ම. ධම්ම හට ගන්න ස්පර්ශ නිසා නැත්තම් සංඥා වේදනා නිසා හටගෙන ඒ නිරෝධයෙන් මේක නිරුද්ධ වෙනවා කියන එක. එතකොට මේක සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව කියන්නේ අර සම්මාදිට්ඨිය සහිතව චතුසත්‍ය සම්මාදිට්ඨිය සුතමේ ප්‍රඥාවෙන් දැනගෙන සම්මා සංකප්පාදිය දිනු කරලා සමථයේ සහ විපස්සනාවේ උපරිම කියන ගමන් මඟ කලින්ම දැනගන්න එක. ඒකට කියනවා සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව කියලා. අන්නේ සතිය සුතමේ ප්‍රඥාවෙන් දැනගෙනම තමයි මේ ගමන පටන් ගන්න. තොර සතිපට්ඨාන භාවනාව කියන්නේ මේ අර සමුදේ වදම්මගේ දෙයට බලන එක තමයි භාවනාව නේ? ඇත්තටම ඒක තමයි ප්‍රඥා භාවනා කියන්නේ. නැත්තම් ප්‍රඥා සම්පදා කියන්නේ උද්‍යත්ය ගාමිනී ප්‍රඥා කියන්නේ මේ නොයෙක් පැතිවලින් මේක දක්වලා තියෙනවා. සමුදේ වය බලන එක උද්‍යත්ය ගාමිනී ප්‍රඥා මේ ආදී නොයෙක් නම් වලින් මේක විස්තර කරලා තියෙනවා. I've just mentioned the asana points a bit. Yes. This has already positive sign. Yes, positive means wholesome orgasm. You know, when we practice Mahasatipatthana Sutta, we see some, and then, for example, when we practice Cittanupassana, we contact the Gondasam, Sadosam Vakittam, Samoham Vakittam, Saradam Vakittam, those are the unwholesome mental objects or consciousnesses. Those things are contemplated on according to the Mahasatipatthana Sutta. But when we come to the Anapanasati directly, we have no Saraga, Sadosa, Samoha, mental cognizance or consciousnesses. From the beginning to end, we have all things that are positive. It means wholesome thoughts we associate it. It's common with this Vedana also, right, Bhante? So normal Satipatthana meditation, we contemplate Sukha Vedana, Dukkha Vedana, Adukkha Sukha Vedana. But when you approach the Satipatthana through Anapanasati, we only experience Piti and Sukha. Especially, we practice Anapanasati Bhavana through jhanas. Directly, we focus on jhanas. For example, when we have certain jhana, we have piti, superson, the jhana facts. Associating those jhana facts, we go forward through practicing Anapanasati Bhavana to the end. Finally, gradually, we come to the Vipassana Bhavana. Anicca-anupassī yasasi-sāmi-kisikyati. We breathe in, contemplating on impermanence. So on. We directly come to the Vipassana Bhavana through Anapanasati Bhavana. But according to Mahasatipatthana Sutta, we have to go for a long way to meet the positive thoughts and the final reflection with these hands. But very special thing that when we practice Anapanasati Bhavana, from the beginning to end, we usually generate and dwell with the present or wholesome mental objects. ඔව් ලකන හඳුරෝ මම රහන තියෙන අහන්න ඒකට වගේ සමිත හඳුරෝ ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔ මොනාගේටද පතනගේද සබතය සබතය පට සංවේදී නැත්තන් චිත්‍ර සංකාරමට සංවේදී සබකාය පට මේට පීති ස්වරූපයක් ඇති වෙන ඒ ප්‍රත්‍ය නැති වෙලා ඇති වෙන හැටි වෙන ආකාරය මෙනෙහි කරන්න කියන්නේ ඒක තමයි දැන් මෙතෙන්දී ඇත්තෙන්ම දැන් තීටි පරිසංවේදී අවස්ථාවේදී වේදන ප්‍රශ්නා කොටසට සම්මකාය පරිසංවේදී කියන කොටස එන්නේ ආයන ප්‍රශ්නා කොටසට. දැන් ආනාපානසති භාවනාව කාරණා 16කට බෙදලා තියෙනවා. ඒ 16 කියන්නේ අර හතර හතර බෙදන්නේ. මුල් හතර කායන ප්‍රශ්නාවට ඊළඟ හතර වේදන ප්‍රශ්නාවට එහෙමම යන්නේ. එතකොට මුලින් සම්මකාය පරිසංවේදී කියලා කියන්නේ එතන සම්මකාය කියලා අදහස් කරන්නේ සම්පූර්ණ ආස්වාස ප්‍රසවාස කය කියන එක. දැන් මේ කය කියන එක අපි හරියට සැලකිලිමත් වෙන්න ඕන විග්‍රහ කරනකොට. කය කියපු බවම අපිට මතක් වෙන්නේ ශරීරය කියලා නේ. මෙටීරියල් ෆිසිකල් දෙයක් තමයි මතක් වෙන්නේ නේ. නමුත් නාම කය, රූප කය කියලා දෙකක් තියෙනවා. හොඳට කල්පනාකාරී වෙන්න ඕන. දැන් හිත ගැන සෝමන කැල්සික විස්තර කරනකොට කියනවා මනෝසෝවන් තැසි වලදී කාය කියන එක විස්තර කරන පස්සදී කාය පස්සදී චිත්ත පස්සදී. එතකොට චිත්ත පස්සදී කියන්නේ විඥානයේ සිතේ තියෙන පස්සදී කාය පස්සදී කියන කොටද? කාය පස්සදී කියන්නේ කයද නෙවෙයි එතන. කාය පස්සදී කියන්නේ නාමය කොටසට. චේතනා කොටසටයි එතන නාම කායට එතන කාය කියන කියන කාය පස්සදී කියලා කියන්නේ. වා කල්පනාකාරී වෙන්නේ දැන් නිවන වුණත් ධ්‍යාන වුණත් කයින් ස්පර්ශ කරනවා කියන්නේ මේ ෆිසිකල් බොඩි එකෙන් ස්පර්ශ කරන එක නෙවෙයි වා කල්පනාකාරී වෙන්නේ ධාමතුලිතාම ලස්සනට මේව විස්තර කරලා තියෙනවා එතන චිත්ත පස්සද්ධි කියන්නේ සිතෙහි තියෙන පස්සද්ධිය කාය පස්සද්ධිය කියන්නේ ඕ නාමයේ පැත්තේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය පැත්තේ තියෙන පස්සද්ධියයි එතන කාය පස්සද්ධිය කියලා කියන්නේ. ඒ වගේම මෙතන කය ගැන කියද්දී සම්බකාය පරිසංවේදී කියලා කියන්නේ ගැඹුරින් ගත්තොතින් සාමාන්‍ය කය ගැන මේ ශරීරය තමයි. හැබැයි මේ කයම ක්‍රියාත්මක වන අන්තිම සියුම්ම තැන තමයි ආස්වාස ප්‍රස්වාසය කියන්නේ. දැන් කාය සංඛාරයේ ඊටාම සියුම්ම තැන තමයි ආස්වාස ප්‍රස්වාසය කියන්නේ. වචී සංඛාරයේ ඊටාම සියුම් ස්ථානය කොහෙද? විතක්ක ਵਿਚාර දෙක. වචන පිට වෙන කලින් විතක්ක ਵਿਚාර දෙකෙන් ඉතින් කතා කරලා තමයි එළියට දාන්නේ. ඊට පස්සේ චිත්ත සංඛාරය මොකද සියුම් අවස්ථාව? වේදනා සංඥා දෙක. ඒක තමයි සියුම් අවස්ථාව. එතකොට මේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර ගස්සතින් කාය සංඛාර මේ අපි රළු කයෙහි එක තැනකට ගන්න සියුම්ම තැන තමයි ආස්වාස ප්‍රස්වාසය කියලා කියන්නේ. වාතයේ පැත්තෙන් ගත්තොත් ඊළඟට පඨවි පැත්තෙන් ගත්තොත් දාසු මනසිකාරය සම්පකාය පරිසංවේදී කියන්නේ ආ සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස කය කියන එක. ආරම්භයේ පටන් පිටවීම දක්වා ගත්තට හැබැයි අපි ඒකත් එක දිගට යන්නේ නැහැ. බලට යනකම් ගිහිල්ලා නාභි ළඟට ගිහිල්ලා ආයෙ මෙතනට එන්නේ නැහැ. අපේ හිත මෙතනමයි තියන්නේ. මෙතනම තියාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියපු විදිහට පරිමුඛං කියන එකත් ත්‍රිපිටකය තුළම විස්තර කරලා තියෙන ඥාන විභංගේ. අයි පිට රෙෆරන්ස් අවශ්‍ය නැහැ අපිට. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියන්නේ නාසිකාග්ගේ වාමක නිමිත්තේවා කියලා. පස්සේ පොත්තර නෙවෙයි ත්‍රිපිටකයම තියෙනවා බලන ඥාන විභංගේ. ඊටසේ පිටව ගන්න ඕනේ මේ හරියට. මේ ආශ්‍රිතව නාසිකාග්ගේ වාමක නිමිත්තේවා කියලා ධ්‍යාන වඩනවා නම් අනිවාර්යෙන්ම ඥාන විභංගයේ කියවලා ඉන්න. වෙන වෙන මතවාදවලට යන්න කලින් ත්‍රිපිටකයම කියවලා ඉන්න. ඔක්කොම පදයක් නෑර විස්තර කරනවා. භික්කුව කියන්නේ කවුද? ඉද කියන්නේ මොකද්ද? ආතාපි කියන්නේ මොකද්ද? පරිමුඛං සතිං උපට්ඨප්පවා කියන්නේ මොකද්ද? හැම පදයක්ම ලස්සනට ඥානෙ මගේ විස්තර කරලා තියෙනවා. ආශ්වාස කයම තමයි සංසිඳනවා කියලා කියන්නේ. ඒකටම තමයි සම්පූර්ණ අවධානය යොමු කරන්නේ අපි. හැබැයි ආශ්වාස ප්‍රශ්වාස දිගේ අපි යන්නේ නැහැ. නිතරම මුරකාරයෙක් වගේ මෙතන ඉඳගෙන තමයි ඒ ටික ඔක්කොම බලන්නේ. හිත මෙතනම තියලා තමයි ඔය මේ කියන ගෝයින් කයි ගෝයින් කට් මයි තොට ඒ හඳුනේ ඒක සම්පූර්ණ ශරීරයේ දිහාම සංවේදන බලන්න කියලා උපදෙස් දෙනවා. අපට එහෙම සමහර විදිහට ගන්න පුළුවන්. හැබැයි එතෙන් දෙකක් තියෙනවා වැදගත්ම කාරණයක්. අපි කය ගැන වැඩිපුර ආනාපාන සති දවදාම යොමු කරනව නම් ඒ කියන්නේ අපේ වැඩෙන්නේ කයනුපස්සනා කොටස. එතනින් තමයි පටන් ගන්නෙ. දීගං වා රස්සං වා සබ්බකය පටිසංවේදී පස්සම් බයං කාය සංකරං කියන එක මේ ෆිසිකල් බොඩි එකත් එක්ක යන එකක්. ඊට සම්බන්ධ වෙන එකක්. හැබැයි ඒක ටිකෙන් ටික ගැඹුරට යන අපිට හැබැයි එතනින්ම වුණාන් එතනින්ම ඉත සමාජවත්වන මට්ටමේ අනිත්‍ය දුක නැක මට්ටමට යන්න පුළුවන්. ආ චිත්තානුපස්සන වේදනුපස්සන පැත්තට නොගිහිල්ලා මෙතනින්ම ඕනං දර්ශන පැත්තට හරවන්න පුළුවන් අපිට. මෙතනින්ම මාර්ගවල පැත්තට යන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඔතන ගෝයින් කයි ක්‍රමය ඒකද කරන්නේ. මට හරියට මේ ගැන දැනුමක් නැහැ. දර්ශනාව කරන්නේ. අපි ඇත්තම අපි පෙළ දහමට අනුවම මේ ටික උපරිම සාකච්ඡා කරන්න බලමු. එතකොට අපිට වෙනස හිතා ගන්න පුළුවන් අපිට. ඇතැම් විට ගෝයෙන් කාතුමා වුණත් ඇත්තෙම වා ගැඹුරට ගිහිල්ලා තියෙන පස්සේ කාලේ සහ එතුමා පස්සේ කාලේ බුදු දහමට වාක්ම බුදු දහම කියන වචන කියන සංකල තියෙනවා. මොකද එතුමාගේ මුලින් අදහස තිබුණේ මේක මේ දහම ලෝකෙට ගෙන යන්න. දහම කියන බෝඩ් එක නොගහ වැඩිලා තමයි පංචශීලයවත් තෙරුවන් සරණවත් නොගිහිල්ලා වැඩි පිරිසකට ලෝකෙ රටවල් 200කට ආසන ගානක තෙතුමානේ කරන්දී මේක හැම කෙනෙකුටම සතිපට්ඨාන විදියට නැත්නම් විපස්සනා විදියට වඩන්න පුළුවන් ක්‍රමවේදයක් විදියට ලෝකෙට ගන්න එන්නේ තරංගී. එතුමාගේ අදහස ප්‍රාර්ථනාව. ඔව් ඒ නිසා එකින් ලොකු පිරිසක්කට ආවා. හැබැයි අවසාන කාලේ එතුමා මම අහලා තියෙනවා වාග්ම ධර්මයේ ඒ පෙරවන් සරණ ගිහිල්ලා පංචශීලයේ පැත්තට වැඩිපුර යොමු වෙලා මේ පැත්තම වැඩිපුර අවධානය යොමු කළා කියන දේ මම අහලා තියෙනවා. එතකොට කයනුපස්සනාවේදී කය ගැන වැඩිපුර අවධානය යොමු කරනවා. වේදනුපස්සනාවට එනකොට ආස්වාස ප්‍රස්වාසයම තමයි තමයි යන්නේ. හැබැයි කය ටිකක් සියුම් වෙලා කයට වඩා වේදනාව පැත්ත ඉස්මතු වෙනවා. සුඛ පරිසංවේදී, ප්‍රීති පරිසංවේදී, පස්සම්පයං චිත්ත සංඛාරං, චිත්ත සංඛාර පරිසංවේදී මෙන්න මේ වගේ ඊට පස්සේ යන්නේ වේදනා පැත්ත තමයි ප්‍රකට වෙන්නේ. ඒ පැත්ත දැන් අර හිත සමාධිමත් වීමෙන් සුඛය දිනු වෙනවා, මානසික සතුට දිනු වෙනකොට ඊට පස්සේ මෙයා වේදනාව පැත්තට වැඩිපුර අවධානය යොමු කරනවා. හැබැයි ඒ වේදනාවෙන් සතුට විඳින ගමන් ඒක තුන දිගටම රැඳෙන්න නෙවෙයි යන්නේ. උදාහරණයක් හැටියට මහා දුක්ඛකන්ද සූත්‍රය දේශනා කරනවා වේදනාව ගැන. එතෙන්දී වේදනාව ධාන මට්ටමේ සෝයක් වින්දත් යා දන්නවා ඒක සැපේ විඳින එක ආස්වාදය. ඒ ආස්වාදයේ දිගටම තියාගන්න බැරි එකක් බව අනිත්‍ය ආදී වශයෙන් බලලා ඒකේ ආදීනව දකිනවා. ඒකත් නැතිව යන දෙයක් කියලා දකිනවා. අන්න ඒක දකින හේතු වන විදිහට මේ ආනාපාන සති භාවනාවේදී මොකද්ද වෙන්නේ? අර කොයිතරම් ඉහළ සැපවත් වේදනාවක් ලැබුවද? පස්ස සමුදය වේදනා සමුදයෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන එක දකිනවා. කිස්පර්ශේනෙ මේ වේදනාව හටගත්තේ කොච්චර සැප වේදනාවක් වුණත් මේක දිගටම කියන්න බෑ. මේක නැතිව යන බව ඉහළ දකින. අන්නේක දැකලා චිත්තානුපස්සනාව ආරම්භ වුණා නම් යාට සෝරි ද වේදනෝපස්සනාව හරහා ඔබට ඕනන්ගේ දර්ශන පැත්තට යන්න පුළුවන්. එහෙම තවත් ඉදිරියට යනකොට ආනාපාන සතියත් එක්ක ඔහු වේදනාවක් ටිකක් සිවුම් වෙල ගිහිල්ලා ඊට පස්සේ වැඩිපුර හිත පැත්තට මෙවෙනවා. චිත්ත පරිසංවේදී, අභිප්‍රමෝදයන්, සමාදහන්, විමෝචයන් කියපු විදියට ඕන දැන් සම්පූර්ණ ඊට පස්සේ අර චිත්තානුපස්සනාව කොටසේ ටික ප්‍රකට වෙනවා. දැන් මහා සතිපට්ඨාන සූත්‍රෙදි කොහොමද ආරම්භන්නේ? සරාගං වා, වේතරාගං වා, සදෝසං වා, වේතදෝසං වා, සමෝහං වා, වේතමෝහං වා, සංකිට්ඨං වා, විකිට්ඨං වා, මහඟකං වා, අමහඟකං වා, සෞත්තරං වා, අනුත්තරං වා, විමුත්තං වා, අයුමුත්තං වා කියලා මුගා කියද්දී මෙතන පිරිසිදු සිත් පිළිවඳවම විතරක් මෙහි කරලා ඒ හිතෙත් හෝ අනිත්‍යතාවය බලලා එහි සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති පැත්තට යනවා. දැන් අර කය ප්‍රතිබන්ධව තිමිච්ච ආස්වාස ප්‍රස්වාසයෙන් ආරම්භ කරපු මේ දේ වේදනා පැත්තට ගිහිල්ලා එතනත් අවශ්‍යම වෙලා සිත පැත්තට ගිහිල්ලා ඊට පස්සේ සම්පූර්ණම සිතුවිලි පැත්තට යනවා. හුස්ම එතකොට අවධානය නැද්ද? හුස්ම තවමත් දන්නවා. අනිච්චානුපස්සී විහෙරති අස්සසී සාමේති සික්ඛති. හුස්මත් එක තමයි තාම ඉන්නේ. හැබැයි ඊට වඩා ප්‍රබලව තියෙන්නේ දැන් මෙන්න මේ දෙවෙනිට එන කාරණේ. අනිච්චානුපස්සී විහෙරති අස්සසී සාමේති සික්ඛති. ආස්වාසයේ ඇත්තෙම ප්‍රස්වාසයේ සියුම්ම තියෙනවා. හරියට අපි වාහන යනකොට වහින වෙලාවට වයිපරේ ඔන් කරනවනේ අපි. වයිපරේ ඔහොම යනවා. ආස්වාස ප්‍රස්වාස යනවා. හැබැයි වයිපරේ දිහා බලන්නේ බලන්නේ පාර දිහා. බලන්නේ පාර දිහා. දන්න හැබැයි වයිපරේ කරකවෙනවා. වේගෙ මදි නම් වේගෙ වැඩි කරන වයිපරේ. වැස්ස ඉවරලා නම් වයිපරේ ඕෆ් කරනවා. හැබැයි පාරට අවධානය යොමු කළා. ඒකට තමයි මේන ටෙන්ෂන් එක දෙන්නේ. වයිපරේ තියාගන්න මේ වෙන කොහෙවත් නැතුව ඉන්නනේ. ඔව්. පාර එලි කරගන්න තියාගන්නවා. නැත්තම් යන්න බෑනේ. ඔව්. හැබැයි වයිපරේ නෙවෙයි අපටේ අපේ ප්‍රධාන අවධානය. ඒ වගේම තමයි. දැන් මේක මුලදී ආරම්භ වෙනකොට මුලදී කියන්නේ මේකයි අර ලීරණ කෙනෙක් හරියට අර කියට දිහා නෙවෙයි ඇත්තටම බලන්නේ කොමක් දිහාද අර උඩ ලෑල්ලේ ලී ඉර ගහපු තැනයි බලන්නේ. ඉර ගහපු තැනට හිත තියාගෙන තමයි කියට අදින්නේ කියට දිහා බලාගෙන කරන්නේ. හුස්ම වැන්නකොට හුස්ම වදින තැනේ බලන්නේ. වදින තැන ඇත්තෙම ආරම්භයේදී බලන්නේ ඒක තමයි. කයන පස්සනාදී බලන්නේ එතන. හැබැයි ඉදිරියට යනකොට එතන සිවුම් මෙල ගිහිල්ලා ඊට පස්සේ වේදනා චිත්ත ධම්ම පැත්තට වැඩිපුර යනවා. ආරම්භයේදී අතෙන්ට තමයි යන්නේ. දිගටම බලාගෙන ඉන්නේ නැහැ නේද? දිගටම ඉන්නවා කියන එකක් නැහැ. හැබැයි ආරම්භ කරන්නේ මෙතනින් තමයි. ඒක ඉක්මනටම කෙනෙකුට ඉක්මනට මෙදයට යන්නත් පුළුවන්. සමහර කෙනෙකුට ටික කලක් ගත වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි හිත එහෙම යනකොට අපි ගණන් කිරීම ආදී විවිධ ක්‍රම උපයෝගී කරගෙන මෙතනින් උත්සාහ කරන්නේ අපි. පුරුදු කරාට පස්සේ පහසු වෙනවා මේක. ඇත්තෙන් මේ කරන හැම දෙයක්ම දිගටම කරන්න ඕන කරන්න ඒත් එක්කම අපි සම්බන්ධ වෙලා ඒකම ජීවිතේ වටපත් වෙනවා. මේකෙන් ඇත්තෙම දහම කියන්නේ සම්පූර්ණම සතුට විඳීම යන ගමනක් මේක. මේ ගමන ගිහිලි වල සතුට විඳින එකක් නෙවෙයි. අපේ දහමඟ ආරම්භ කර මොහොතේ පටන්ම අප සතුට විඳින ආරම්භ කළා. ඒ සතුට විඳින්න තමයි මේ ගමන යන්නේ. ඊය සතුට බාහිරින් ලබන දෙයක් නෙවෙයි. අපේ ඇතුළෙන්ම ලබන සතුටක් ඒක. ඒකට අපි බාහිර අයගෙන් බාහිර දේවලින් ලබන සතුට ටිකෙන් ටික අපි අඩු වෙලා යනවා. ඒව ලැබුණත් එකයි නඩුණත් එකයි. ඒ සම්ප්‍රදායන් අපිට යෝජනා කරලා තියෙනවා. සියුම් චලනය පියවර 3 4 5 වගේ සියුම් චලනයන් තුළ සිහිය පිටවන. නමුත් අපේ තේරිය ත්‍රිපිටක සම්ප්‍රදාය තුළ මේ සක්මන් භාවනාව වැඩි වැඩිම නිවැරදිම ක්‍රමය මොකද වහන්සේ අනිශෝසන මේ කයිද මට නම් දෙන්නේ දැන් ත්‍රිපිටකයේ තියෙන කතාවම තමයි අරව තවත් කොටස් වලට බෙදලා සාමාන්‍යයට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා තියෙන්නේ. දැන් ගච්ඡන්තෝ යනවා මෙහෙ කරන්නේ නැහැ කියන එක. ගච්ඡන්තෝ තියෙන්නේ ඉරේවද වහනා නෙමෙයි. සතු සම්පදයන්. නෑ දෙකම තියෙනවා. ගතිය කිසේ නිසින්නේ සුත්තේ ජාගරිතේ කියලා සම්පජඤ්ඤ පබ්බේ තියෙනවා. ඉරියවත පබ්බේ ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති. චිතෝ වාචිතෝ මිති පජානාති. නිසින්නෝ අනිසින්නෝ මිති පජානාති. සයනෝ අසයනෝ මිති පජානාති කියලා ඉරියාපත කියන්නේම මේ 4 forces. සතරිය උඩ තමයි කියන්නේ. ඉරියවත පබ්බේ තියෙනවා සම්මජන පබ්බේ තියෙනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගිරිතේ සම්බදානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සහිතවම කියලා තියෙනවා ඉරිස. අභික්ඛන්තිය පටික්ඛන්තේ. එතනත් කියලා තියෙනවා. ඉරියවත කියලා ගිහින්ද නේද? ඉරියවතට තව වේද වලට ගිහිල්ලා දැන් මෙතන කයන ප්‍රශ්න ඉරියවතට ගත්තා. හරි යනවායි කියන එකම තමයි පය ඔසවනවා තියනවා කියලා. තවත් ඕන බෙදලා පය උසවනවා ගෙනියනවා තබනවා. තවත් ඕන දිනු කළා ඔසවනවා ගෙනියනවා තබනවා තද කරනවා කියලා. කොහොම කියලා තවත් සමහර කෙනෙක් ඕන මේකත් එක්කම ධාතු මනසිකාරයත් වඩනවා. මේක පොළවේ ගැටෙනකොට පටවිය ගැටෙනවා. ඕනම් ගෙනියන වෙලාවේ වාතය ගැටෙනවා. එහෙම කෙනත් ඔහුට මේකත් එක්කම අවශ්‍ය නම් ධාතු මනසිකාරයත් මෙනේ කරන්න පුළුවන්. එතකොට මේ කිසිම එකක් ඇත්තෙන්ම මුල් දහමට විරුද්ධ නැහැ. විරුද්ධ කියලා අපිට හිතෙන්නේ අපි අර එක කොටසක් විතරක් දැනගෙන අපි මේක තියරියක් විතරක් ඉගෙන ගන්න යාම තමයි අපිට වැරදි විදිහට පේන්නේ. හැබැයි අපි දෛනිකව පාවිච්චි කරන අපට තේරෙනවා මේක ඇත්තෙන්ම මේ ප්‍රැක්ටිකලි කරනකොට මේකත් හරියන්නේ. දැන් බොහෝ විට අපි පිහිනුම් පාඨමාලා කරන්නේ ක්ලාස් රූම් එකේ ඉඳලා ඒකයි වැඩි. නැත්තම් තැපැල් මාර්ගයේ කරන්නේ තමයි පිහිනුම් පාඨමාලා කරන්නේ ඒකයි වැඩි. කළා අපි නිගමනට එනවා. මේක වැඩිට බැස්සට පස්සේ තේරෙනවා මේ හැම දෙයකම මම උත්සාහ කළේ තියෙන්නේ මෙතෙන් දෙන්න කියන එක. මේ පරමාර්ථයට එන්නේ නැහැ කියන එක පේනවා ඇත්තම අපට. හැබැයි අපි දැනගන්න ඕන මූලික සංකල්ප ටික හරියට තියාගෙන ඒක නිම බෑන නොගිහිල්ලා විශේෂයෙන් ඇතන තාන්ත දෙකෙන් දුර වෙලා මධ්‍ය ප්‍රතිපදා හඳුනාගෙන මධ්‍ය මාර්ගයේ ඉඳගෙන ස්පර්ශ නිරෝධයට අවසාන වශයෙන් හිත තියාන බලාගෙන අන්නේ අවසාන විමුක්තිය ගැන හොඳ පැහැදිලි දැක්මක් ඇතුව අප මේව කරනවා නම් ඒ සියල්ලක්ම අර පෙළ දහමේ කියපු මූලික කරුණු වලට නොගෙටි වඩාත්ම පහසුවෙන් ඒ ගමන සාර්ථක වෙන විදිහට අපිට මේ දේවල් ටික දැනගන්න පුළුවන්. නන්නසේගේ සත්මන් භාවනාවේ සිහියෙන් පහසුව සොයන මේ සත්මයි පුනස් පිළිගනි මේ ආරම්භයේදී වගේ අර මහතන්නේ ගැඹුරට යනකොට විදර්ශනාපත් වෙන උත්තරම ධාතු ගැන ඒ කියන්නේ කියන්නේ ධාතු වල සංසිද්ධන එන අනාත්මයේ එක්ක මේ අසුබ්බිද සරිසම ආත්මයක් නැහැ කියන මානෝගේ විමාන ගම්රට යනකොට එතන තමයි යන්නේ අපි අත්පාවිතිවා 50 සතිය පච්චපටිතා හෝති එනචකින් කිලෝ කිව් කාලියති සම්දේ දමන පස්සේ ඉන්නකම වැය දමන පස්සේ ඉන්නකම තියර එන්න එන්නම ගැඹුරට ගිහින් අන්තිම ප්‍රතිදර්ශනය තමයි අසන් කරන්නේ සත්‍ය වගේ හැම කොටසක්ම කාම පස්සනාව දැක්කත් වේදන පස්සනා චිත්තාන පස්සනා හැම කොටසක්ම ගත්තාම අවසන් වෙන්නේ නැතකින් කිලෝ කිව් පාලියට කියන මට්ටමට ඇවිල්ලා සමුදේය බලන එතෙන් එනකම් යනවා මේ බුදුගුණ මෙනෙහි කරන්න කිව්වෙත් ඇත්තෙන්ම උදාහරණය තමයි කරණිමිත සූත්‍රය. කරණිමිත සූත්‍රය තියෙනවනේ පිට්ටන් කරන් ඉසින් නොවා සයනෝවා යවදස් ගෙතමිත වලිවසින්. දැන් මේ හතර ඉරුවදීම අපට මෛත්‍රී භාවනා පුරුදු කරන්න පුළුවන් කියලා පැහැදිලිම සූත්‍රය දක්වනවනේ. එතකොට අපිට මේ විදිහට මුලදී සතිපට්ඨානයේ අනුපස්සනා විදිහට සක්මන පාවිච්චි කරලා අපට ඒකටම මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, චාගානුස්සතිය මේ බොහෝ දේවල් අපට මේ සක්මනට ඇතුළත් කරන්න පුළුවන්. ඒක ගැඹුරට යනකොට ඕනනම් වාඩි වෙලා ඊටු ටිකට අපිට ඊටු ටික සම්පාදනය කරගන්න පුළුවන්. ආරම්භයේ මේකෙන් ගන්න පුළුවන්. හැබැයි ඉතින් කියන්නේ මෛත්‍රී ධ්‍යාන මට්ටමට යන ගමන ඇවිදිනවා කියන එක නෙවෙයි කියන්නේ. ඒක එතනින් ආරම්භ කරලා අපට ආය අවසන් වෙනකොට හිමින්සරේ වාඩි වෙලා ඉතුරු ටික අපට ඉරියාපත භාවනාවක් විදිහට කරන්න පුළුවන්. ඔව් ඒකත් සයිතිය ඇත්තෙන්ම ගහක් අත්තක් වැටෙන තියෙනවා නම් ඒක හේවත් සතියෙන් කරන්නේ අපි. එතකොට දැන් අපි භාවනා කරන්න කියලා ඉක්මනට අනිත් වැඩ කරනවායි කියලා එකක් කරන්නේ දැන් නාන දෙන ඉක්මට නානෝනේ භාවනාට යන තියෙන්නේ. ඇත්තෙන් භාවනාට යන වෙලාවේ නාන යන වෙලාවේ භාවනාවක්ම යන්න ඕනේ. එතකොට එතන ඉඳන්ම භාවනා පටන් ගන්න. අපි ඇත්තමනේ පුටි ඉඳලා ඉක්මනට එනවා පහට යන්න ඕනේ කියලා වේගෙන් දුවල එනවා. මෙතෙන්ට වෙලා දැන් භාවනා පටන් ගන්න. ඇත්තම පුටියෙන් එහෙට ආපෙල ඉඳන එතන නෙවෙයි මොන හොදන්න පටන් ගත්ත වෙලේ ඉඳලාම භාවනා කරෝතින් අපි මෙතෙන්ට පහට ආවත් එකයි පහමාරට ආවත් එකයි හයට ආවත් එකයි එනිම දානසලට ආවත් එකයි. හොඳ පැත්තට ගන්න ඉතින් ඒක සොහට හඳුරු මුතාන තියෙන යතුලම තිරනහ නතු කතා කරමු ඊට හඳුරු අපේ වික්ෂුණිය මේ අපේ සතිමට පස්සේ මේ කියපු කාරණා වැඩගත් කියලා ඉස්සර කරලා දෙන්න. ආ වික්ෂුණිය නෙක්ස්ට් ටයිම් එවරිතින් වන් ටයිම් කියනවා අපේ සතිම. ඊයේ කියපු කාරණාවක් පොඩ්ඩක් ප්‍රශ්නයක් අහන්නේ මේ නේ. ඊයේ පස්සේ අවිද්‍යාව කියන එක පැහැදිලි කළා. මේ අපි රූපයක් සද්දයක් වගේ දකින්නකොට ඒ දකින්න විදිහටම ඒක බාහිර ලෝකයේ ඇත කියලා හිතන එක තමයි අවිද්‍යාව. ඒ මට මතකයි හරිනම් මම ඒකයි ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි පෙරදහමේ අවිද්‍යාව කියන විස්තර කරන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියලා. එතකොට දැන් අර කියපු කාරණේ අපිට මේ ඇහැට පේන දේ ඒ විදිහටම බාහිර ලෝකයේ ඇත කියලා විශ්වාස කරන එක නම් අවිද්‍යාව. ඒකයි අර කියන ඔව් වැඩක් ප්‍රශ්නයක් මේ මට හඳුන දැන් ඒ සම තමයි ඇත්තම චස්වාය සත්‍යම තමයි වෙනත් විදිහක මම කියුවේ අපිට පැහැදිලි විදිහට දැන් දුක්ඛේ අඥානං සමුදය අඥානං කිව්වහම අවිද්‍යාවක් තේරෙන්නේ නැහැ කෙනෙකුට. ඇත්තට මොකද එහෙම කියපු ගමන් මේ ලොකු තේරුමක් ආවේ මේ නේද සාමාන්‍ය අපි දැන් පොළපවා චතුරාර්ය සත්‍ය නොදැනීම. ඔහුගොඩට ඉතින් ඒතර කෙනෙක් හිටපම මම දහම් පාසල ඉගෙන ගත්තා නේ හතර මම දන්නේ නැහැ. අවිද්‍යාව නැහැ කියලා දෙන්න පුළුවන්. නේද? ඒකේ මේක දැන් දුක්ඛ සමුදය සත්‍ය ගත්තොත් සමුදය සත්‍ය කියන්නේ සම්පූර්ණයෙන්ම පරිසම්පාදය ආර ආරෝහණ ක්‍රමයේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප ටික. එතකොට එතන නාම රූප කියලා බාහිරින් ගන්න එක නැත්නම් ස්පර්ශයේ බාහිරින් ගන්න එක වේදනාව බාහිර තිය කියලා ගන්න එක සලායතන මේ මොහොතේ තිය කියලා ගන්න එක ඒ ඔක්කොම මෙතන ඇප්ලයි කරන්න පුළුවන් සමුදය සත්‍යෙමයි. බාහිර ලෝකයේ මේ මොහොතේ යමක් කියන කියලා ගන්න එක තමයි සම්පූර්ණ පරිසම්පලියංග ටික. වෙනත් ඉතින් කියන සමුදය සත්‍යය. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන ඒ අංග ටිකම තමයි මේ බාහිර රූපයක් නිරුද්ධ වෙච්ච එක මේ වෙලාවේ තිය කියලා ගන්න එක. අරකම දුක්ඛ සමුදය සත්‍ය කියන එක පැහැදිලිවම අපට තේරෙන විදිහට කියපු විදියක්. ඒ වගේම මේක මන් දකින්න කලින් මෙතන තිබුණා දකින්න වෙලාවෙත් තියෙනවා දැක්කට පස්සෙත් මම මේක ස්පර්ශ නොකරත් මේක ඒ විදිහටම තියෙන්නේ හිතන්නේ. ඒක තමයි විද්‍යාව. ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒක තමයි අපි ඔක්කොම ඉන්නේ නේ. ඒක තමයි ඉන්නේ. ඇත්තම අපේ සමස්ත අධ්‍යයන කියලා කියන්නේ අපි හරියට කණ්ණාඩියක් ළඟට යනවා වගේ. ඒ මොහොතේ මේ හේතු ටික ඇති වෙනකොට ඒ ඡායාව ඒ ප්‍රතිබිම්බය ඇති වෙනවා වගේ තමයි අපි ඇසින් රූපයක් දකින වෙලාව, කනෙන් ශබ්දයක් අහන වෙලාව, නාසයෙන් ගන්න සෝඳක් මේ ආයතන හයෙන් එකක් ගන්න වෙලාව තමයි ඒක කණ්ණාඩියක් කියලා කියන්නේ. කණ්ණාඩි හයක එකක් මේ ඉන්නේ. හැබැයි අර අනිත් මුල් කණ්ණාඩි ටික පොඩි කණ්ණාඩි ඒ වගේ සැනක වෙන්නේ ලොකු කණ්ණාඩියක් ළඟ තමයි වැඩිපුර ඉන්නේ. අර නිරුද්ධ වෙච්ච අවිද්‍යාවෙන් බලන මනෝවිඤ්ඤාණ. ඔව් මනංච පරිච්ඡ ධම්මේ චුක්ඛජිත කියන මට්ටමෙන් අර අවිද්‍යාව සාගතව නැත්තම් නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියලා හෝ නැත්තම් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන අන්නේ සර්කල් එක යන ඒ ලොකු කණ්ණාඩිය තමයි වැඩිපුර ඉන්නේ. අර විපාක මට්ටමේ ඉක්මට මේ රුද වෙලා යනවා. ඒක පොඩි කණ්ණාඩි. මේ ලොකු කණ්ණාඩිය තමයි සම්පූර්ණ ජීවිත යථාර්ථය කරගෙන අපි මේ දුක් සැප වෙන්නේ. ඒක යම්කිසි මට්ටමක්. ප්‍රාථමික මට්ටම රූපං අත්තෝ සමටිපස්සති රූපවන්තං වාත්තානම් අත්තනිවාරූපං රූපස්මින් වාත්තානම් ආදි වශයෙන් විෂය ආකාරයකට හිතල හිතන දැඩි ගතිය බොහොම රළු ගතිය තමයි සක්කායදිටිය කියලා කියන්නේ. හැබැයි සක්කායදිට දුරුනා කියන මේක සම්පූර්ණයම නිවන් දැක වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨි ප්‍රහේන වුණත් ඒ කියන්නේ දැන් මේක තියරිය මේකයි කියලා දන්නවෝ. This dustine prahani prahini oh asmimani tiyen. අර දැනති ඔහු ඔහු දුකේ හටගෙන දැන් සෝතාපන්න වීම හරියට දක්වන්නේ හරියට අපි වතුර තිබහෙන් කාන්තාරයක් මැද ගිහිල්ලා ලිඳක් ළඟට යනවා. ලිඳක් ළඟට ගිහිල්ලා ලිඳට ඔළුව දාලා ගොඩින්නම් බලනවා. වතුර හොඳටම දකින්නද? හැබැයි වතුර තාම බිමේ නැහැ. හරියටම සෝතනේ වතුර මේකේ. අන්නේ වගේ තමයි හරියට සෝතාපන්න වීමත් හරියට දුකේ හටගෙන නිරෝධය දැකලා අර රූප ආදී අර දැඩිවම ගණ වෙන වෙන පැතිවලට යන්නේ දැන් යන්නේ නැහැ. ඔක්කොම මෙය කරගෙන දැන් හරිම තැන දන්නවා. දැනගැනීමත් එක්කම වෙන වෙන තැන්වල ගිහිල්ලා අපි කරදර ඇති කරගන්නේ නැහැ. ඒ මොකන්ද? ඒ තමයි අපාගත වීමට හේතු වෙන අකුසල් ඊට පස්සේ අපි අතින් වෙන්නේ නැහැ. වෙනත් වෙනත් අතුරු මාර්ග හොයාගෙන යන පැතිවලින් දැන් වැළකෙන් ඉන්නේ. චචාබිත ආනානි අබම්බෝ කාතුම්. කරුණු හොයක් අපේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. අවිනිපාත ධම්මෝ. පල්ලෙහාට වැටෙන්නේ නැහැ. නියතෝ සම්බෝධි මරායනෝ. දැන් ආරිසිංහ මාර්ගය නැමැති සෝතියට බැසගත්තා. ස්ත්‍රීමකට බැස්සා. ආයෙත් නැත් නැත් පිට යන්නේ. දැන් ඉදේ වතුරම තමයි දැන් ඒ බහැර ලෝකයක් ඔහුගේ නැහැ. හැබැයි තම වතුර පීලක් නැහැ. සම්පූර්ණ නිවන් දැකලත් නැහැ. නමුත් දැන් හරියටම විශ්වාසයට ආවා වෙන අතුරු පැති වලට ගිහින් අපාගත වෙන පැති වලට යන්නේ නැහැ. ඒක තමයි. මගේ කියන දෘෂ්ටිය තමයි සරවන්නේ දිනචින්. පංචපාදස්කන්ධයේ තියෙන දික්ටි කොටස තමයි නැති වෙන්නේ. දික්ටි විපල්ලාසය නැති වෙන්නේ. විපල්ලාස දෙටි විපල්ලාස සංඥා විපල්ලාස ආදී විපල්ලාස කීපයක් තියෙනවා. අන්නේ දෙටි විපල්ලාස මට්ටමට තමයි නැති වුනේ. හැබැයි උපාදාන සියල්ලක්ම ඔව්. අනිත් කොටස් ටික තියෙනවා. දෙටි උපාදාන කොටස තමයි නැති වුනේ. කාම උපාදාන, අවිජ්ජා උපාදාන, මේ ආදී උපාදාන ටික තාමත් තියෙනවා. දෙටි මට්ටමේ ටික නැති වෙලා ගියා. දිට්ඨි කියන්නේ සියලුම දිට්ඨි ටික සක්කාය දිට්ඨිය ඇතුළු දෙසටම දෘෂ්ටිම සියල්ලක්ම සක්කාය උච්ඡේදය ඇතුළු සකල දෘෂ්ටි ටික මෙතනින් ප්‍රහාණය වෙලා තියෙනවා. හැබැයි උපාදාන තියෙනවා නැවත අර ආසාවන් තියෙනවා. හැබැයි ඒ ආසාව පෝෂණය කරන දෘෂ්ටියක් නෑ නේ. ඒක දුර්ල වෙන ආසාව තිබුණට පංචශීලයේ කඩවෙන මට්ටමට යන්නේ නෑ. අපාගත වෙන මට්ටමට ඒව යන්නේ නෑ. එහෙමයි. සාහිත්‍ය කාන්දරයෙන් තමයි ඔබ හැම දිනෙකම වහන්සේලා මේ වැඩම කළේ. ඉතින් මේ වැඩම වීම අපි තාම ගෞරවයක් කොට සලකනවා. ඒකට වහන්සේලා හැම දිනකටම බොහොම පින් දෙනවා. ගරු කරනවා අපි ඔබ වහන්සේලාගේ කැපවීමට. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා තමයි ශාසනයට ලොකු ශක්තියක් වෙන්නේ. ඒ නිසායි ශක්තියට තවත් ශක්තියක් එකතු වුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ සියලු ප්‍රසන්න බලයෙන් ඔබ වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික සීලපතමන් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. By the power of all these spiritual energies that we accrue through all these activities, may you all educational and spiritual goals meet the success. Finally, may all of us attain the supreme bliss of liberation. Sadhu, sadhu, sadhu. දුක්ඛං පංචාය නිර්දුක්ඛං භයං පංචාය නිර්භයං සෝකං පංචාය නිස්සෝකං හොන්තු සබ්බේ පින්පාං may know, may all beings be well, happy and peaceful. Sadhu, sadhu, sadhu.